ගාලදිස්සන හසිය සුනක් සඳහා අවශ්‍ය කරන සඳ පෙට්ටි ඒවගේම ජෙස්ස ගන්ධ ස්ථානාධිපතිවරුන් භාරයේ උපකරණ සියල්ල සූදානම් කරලා යව්වා. ඒ සඳහා අවශ්‍ය කරන වාහන පුද්ගලයන් පොලිස් ආරක්ෂාව කියන මේ සියලුම දේවල් දැන් මේ වෙනකොට ගන්ධ මධ්‍යස්ථාන හසිය තුනක් වෙනුවෙන් ගාලදිස්සිකේ සූදානම් කරලා තියෙන්නේ. ඒ අනුව හෙට දිනේදී උදැසන වෙනකොට ගන්ධ පොළ සෙසු කාර්ය මණ්ඩල සම්පූර්ණ කිරීමට නියමිතයි. ඒ අනුව ගන්ධ විමසීම සඳහා අවශ්‍ය කරන සෑම සියලු දේ මේ වෙනකොට සූදානමින් පවතිනවා. ඒ වගේම හොඳ සාමකාමී වට පිටාවක් පරිසරයක් තියෙනවා. පොලිස් ජංගම සේවා මුර කටයුතු සියල්ල තර කරලා තියෙනවා. මේ විදිහට බැලුවහම හෙට දවසේදී සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද විමසීම ආරම්භ කරන්නට පුළුවන්කම ලැබෙනවා.